ඔබ දෙදුවක්ද මට කියන්න සුර ලොවින් වැඩියාද කියන්න මගේ හිත නලවන කලබල ඔබ කවුද මගේ හිත නලවන කලබල ඔබ කවුද කවුද සලු පට වෙන්නට මට ආසයි ඔය තොල් මත රැඳෙන්න පුළුවන් නවතින්නට ආසයි ඔය ඉන බට දැවටෙන සලු පට වෙන්නට මට ආසයි ඔය තොල් මත රැඳෙන්න බිඳුවක් නවතින්නට ආසයි ඔබ දෙව්දුවක්ද මට කියන්න සුර ලොවින් වැඩියාද කියන්න මගේ හිත නලවන කලබල ඔබ කවුද මගේ හිත නලවන කලබල ඔබ කවුද කවුද හිත ළඟ දඟ කරමින් හීනගෙන ආවේ මා හිත කිති කවමින් සෙනෙහස බෑවේ ඔබ දෙව්දුවක්ද මට කියන්න සුර ලොවින් වැඩියාද කියන්න මගේ හිත නලවන කලබල ඔබ කවුද මගේ හිත නලවන කලබල ඔබ කවුද කවුද මට කියන්න සුර ලොවින් වැටියාද කියන්න මගේ හිත නලවන කලබල ඔබ කවුද මගේ හිත නලවන කලබල ඔබ කවුද